ධර්ම දේශනාව. අද නවම් පොහොදා ධර්මානුශාසනාව පෙරත්තු වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සදහවත්නි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසයි ස්වාමීන් නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဣතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဣතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဣතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဣතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဣතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဣතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဣතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဣතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဣතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဣතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဣතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဣතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආමභන්ති ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි දුරාමේරය නජ්ජ සමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි දුරාමේරය මජ්ජ සමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සිතරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදු සංසුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ සම්බං ආම භන්ති සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්ථති මහතෝ අත්ථාය සංවත්ථති මහතෝ යෝගක්ඛේමාය සංවත්ථති මාතෝ සති සම්පජඤ්ඤාය සංවත්ථති ඥාන දස්සතිලාභාය සංවත්ථති දිට්ඨ ධම්ම සුඛ විහරාය සංවත්ථති විඥා විමුක්ති ඵල සච්චි ඉරියාය සංවත්ථති ප්‍රථමෝ ඒක ධම්මෝ කායගතාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි පුරෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්න රාජෝත්තමයන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ පුරෝකවාසී සමස්ත සත්‍යාත හිත සූපින්ස පවත්නා වූ භාවනා මාර්ගයක් දැක්වෙන ධර්ම දේශනාවක් මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුණි. විශේෂයෙන් බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳ දේශනාවක් බැවින් මේ සාවධානව සවන් දෙත්වා ආශාපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. නවම්පුර පසළොස්වක බොහෝ දවසක් නිමිති කොටගෙන සැරැස්වෙන මේ ධර්ම දේශනය සාමත්ම සීකාටයුතු හේතු කාරණා රාශියක් ඇති බැවින් සාවධානව සවන් දී අපට ඒ වාගේ උසස් ප්‍රාර්ථනා සපුරා ගන්නට ලැබේවා කියන අදිස්ථාන ඇති කරගන්න. අංගුත්තර නිකායේ ඒක ධම්ම පාළියේ ඒකක නිපාතේ ඒක ධම්ම පාළියේ එන ඉතා වැදගත් සූත්‍ර දෙකකින් එකක් මේ ප්‍රකාශ වුනේ. මේ වාගේ සූත්‍ර දේශනා 68ක් එක හා සමානව පවතිනවා. ඒ සූත්‍ර දේශනා 68න් මේ කියෙන්නේ කායගත සතියේ තියෙන උතුම් බවයි. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ තේරුම සලකා ඒ ආනිසංසදායක භාවනා ක්‍රමයේ ගැන අපි සාවධාන වෙමු. ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති. මහණෙනි, එකම ධර්මයක් භාවිතා කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් මහත්ම සංවේගයේ පිහිට පවත්නේය. මහතෝ අක්ඛාය සංවත්තති. ලෞකික ලෝකෝත්තර මහත්ම අර්ථයක් පිණිස පවති. මහතෝ ඥාන දර්ශන ප්‍රතිලාභාය සංවත්තති. ඒ කියන්නේ ලෞකික ලෝකෝත්තර වූ ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස පවති. මහතෝ යෝගක්ඛේමාය සංවත්තති. මහතෝ සංසාර යෝගයෙන් එතෙර වීමෙන් ලැබෙන ෂේම භූමිය වෙන නිවනට පමනීමට හේතු වෙයි. විච්ඡ ධම්ම සුඛ විහරාය සංවත්තති. මේ ජීවිතයේ සපවත් වීම පිණිස පවති. විද්‍යා විමුක්ති ඵල සත්‍ය ක්‍රියාය සංවත්තති. ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා සහ සතර මඟ සතර ඵල නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස පවති. කතමෝ ඒක ධම්මෝ කායගත සති. ඒ කවර එක ධර්මයක්ද? කායගත සතියයි. මින් ප්‍රකාශ වුනේ මහත්ම සංවේගයේ පිණිස, මහත්ම අර්ථයේ පිණිස, මහත්ම යෝගක්ෂේමයේ පිණිස, මහත්ම සති සම්පජඤ්ඤයේ පිණිස, ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස, මෙලව හිතසුව පිණිස, විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වෙන එකම ධර්මයක් ඒ කවර එක ධර්මයක්ද? කායගත සතියයි. මේ දේශනෙන් පැහැදිලි වෙනවා කායගත සතිය කියන උසස් බව. තවත් මේ වාගේ සූත්‍ර දේශනා මුලින් සඳහන් කළා වාගේ රහසක් තියෙනවා. අමතන්තේ භික්ඛවේ නපරිභුඤ්ජಂತಿ යේ කායගත සති නපරිභුඤ්ජಂತಿ. යමෙක් කායගත සතිය පරිභෝග නොකරනවා නම් ඒ අය අමෘතයේ පරිභෝග කරන්නේ නැත. අමතන්තේ භික්ඛවේ පරිභුඤ්ජಂತಿ යේ කායගත සතිං පරිභුඤ්ජಂತಿ. මහණෙනි, යම් කෙනෙක් කායගත සතිය පරිභෝග කරනවා නම් අමෘතයේ වළඳන්නේ වෙනවා. අමතන්තේ සම්භික්ඛවේ අපරිභුත්තං යේ සංඛාගත සති අපරිභුත්තා. යම් කෙනෙක් කායගත සතිය වළඳුවේ නැත්නම් එය සම්මුතිය වළඳුවේ නැහැ. අමතන්තේ සම්භික්ඛවේ පරිභුත්තං යේ සංඛාගත සති පරිභුත්තා. යම් කෙනෙකුට කාගත ආසතිය වන්දන්ට ලැබුණේ නම් ඒ අය අමෘතිය වැළඳුව අය වෙනවා. අමතන්තේ සම්භික්කවේ විරද්ධම් යේ සංඛාගත ආසති විරද්ධා. යම් කෙනෙකුට කාගත ආසතිය වැරදුණේ නම් අමෘතිය වැළඳුණා. වැරදුණා. අමතන්තේ සම්භික්කවේ ආරද්ධම් යේ සංඛාගත ආසති ආරද්ධා. යම් කෙනෙකුට කාගත ආසතිය හොඳින් මනන්ත ලැබුණේ නම් ඒකෝ අමෘතය ගලඳු අය වෙනවා කියන එක මේ දේශනා පාඨ වලින් පැහැදිලි වෙනවා. කාගත සතිය සම්බන්ධ දීර්ඝ විස්තරය මහා සතිපට්ඨාන සූත්‍රයේ විසුද්ධි මාර්ගයේ අභිධර්මයේ ප්‍රතිසම්විදා මාර්ග පාළියේ ප්‍රතිසම් එවාගේ අභිධර්මයේ විභංග පාළියේ ප්‍රතිසම්විදා මාර්ග පාළියේ සඳහන් වෙනවා. තවත් සූත්‍ර දේශනා සම්බන්ධව තියෙනවා. එයින් මේ කාගත සතිය භාවනා කර්මස්ථාන 18කට නම්වලා තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ 14යි මජ්ක්‍ධිම නිකායේ කාගත සති සූත්‍රයේ 4ක් තියෙනවා. ඒ සමග 18ක් වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ කාගත සති වශයෙන් ගණන භාවනා ක්‍රම 14 නම් ආනාපාන සතිය, ඉරියාපත මනසිකාරය, චතු සම්පජඤ්ඤය, අතිකූල මනසිකාරය, ධාතු මනසිකාරය සහ නව සීලතිකය සියල 14යි. කාගත සතියේ තියෙන සතර වැදාරම් කාගත සතියේ නම් වර්ණ කසින වශයෙන් කාගත සතිය වැඩිමයි. නිල කසිනය, තීත කසිනය, ලෝහිත කසිනය, ඕදාත කසිනය. මේ භාවනා කර්මස්ථාන අතුරින් මහා සතිපට්ඨාන සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රය හා තවත් එවැනි තැන්වල අතිපූල මනසිකාර වශයෙන් විස්තරාත්මකව දක්වලා තියෙනවා. එතකොට දැන් අපේ දේශනාවේ අද ඉදිරිපත් කරන ලබන්නේ අතිපූල මනසිකාරය ගැනයි. ඒ හැර මහා රාහුලවාද සූත්‍රය, මහා හත්ති ප්‍රදෝපම සූත්‍රය, ධාති භංග සූත්‍ර ආදීෙහි මේ කාගත සතිය ධාතු මනසිකාර වශයෙන් දක්වලා තියෙනවා. එවගේ මජ්ක්‍ධිම නිකායේ කාගත සති සූත්‍රයේ පමණ වර්ණ කසින වශයෙන් ධ්‍යාන සමාපatti අස සමාපatti උපදවා ගැනීම පිළිබඳව දේශනාව සඳහන් වෙනවා. එයින්වත් මේ දප්තිංසාකාර කාගත සතිය බුද්ධ ශාසනයේ හැර කිසිම අබෞද්ධ ශාසනයක පවත්නේ නැහැ. අන්‍ය තීර්ථකයන්ට මේක විශේෂ වන්නේ නැහැ, අරමුණු වන්නේ නැහැ. බුද්ධ ශාසනයේ පමණයි කාගත සතියවත් මේ පටිකූල මනසිකාර වශයෙන් ගැනීම කාගත සතිය වඩන ලැබෙන්නේ. ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතරින් යම් තාක් කෙනෙක් මඟඵල නිවන් ලැබුවා නම් මැදිම දිනෙක ලැබුවේ මේ දක්ෂිණාකාර පටිකූල මනසිකාර කාගත සති භාවනාවයි. එනිසා දැන් අද ඒ පටිකූල මනසිකාර සම්බන්ධ කාගත සතිය ගැනයි අපේ මේ දේශනාව. නිසා මේ කායගත සති භාවනාවේ ආනිසංස මාත්‍රයක් කලමින් අපි ප්‍රකාශ කළා. කායගත සතිය වඩන්නෝ සැපින් මිදෙනවා. සැපින් අවදි වෙනවා. නපුරු සීන නොදකින්නෝ වෙනවා. එවැගේම දෙවියන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා. අමියාවද රසවිස ගිනි ශරීරයෙන් ගැටෙන වී යනවා. මුහුණේ වර්ණයේ පහපත් වෙනවා. මුහුණ පමණක් නෙවෙයි සකල ශරීරයෙම වර්ණ සම්පන්න වෙනවා. එවාගෙම සිතේ සමාධිය වැඩි දියුණු වෙනවා. ශනිකව සිත සමාධි කර ගැනීමට උපකාර වෙනවා. මරණාසන්න මොහොතේ මනස සිහිනුවණින් ඉඳ ලැබෙනවා. මරණින් මත්තේ මේ ජීවිතයේ අරිහත්ත්වයේ සාක්ෂාත් නොකලේ නම් සුගතිගාමී වෙනවා. මතු බහයන්දී පවා මේ ආනිසංස විඳිනේ කරන්නන් බාටපත් වෙනවා. නිසා මේ කාගත සති භාවනාව වැළඳීමේවත් පරිභෝග කිරීම අමෘතිය වැළඳීමක් හා සමානයි කියන එක මේ දේශනාවේ සඳහන් වෙනවා. නිසා මහත්ම සංවේගයේ, මහත්ම අර්ථයේ, මහත්ම යෝගක්ෂේමයේ, සති සම්පජඤ්ඤයේ, ඥාන දර්ශනයේ, මෙලව සැප මේ හිතසුව වගේම විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම ආදී වූ අනේකානිසස් ගෙන දෙන දැනින් සෑම බෞද්ධයෙක්ම මේ භාවනා ක්‍රමයක් අදාළව සබාගත යුතුයි. මේ භාවනාවෙන් සමත වශයෙන් ලැබීමෙන් පටිච්චෝල මාසයෙන් ලැබීමෙන් ප්‍රථම ධ්‍යානයේ පමණක් ලැබෙනවා. හේතුව පටික්කෝල භාවනා අරමුණෙහි විතක්ක විචාර දෙක නොමැතිව ධ්‍යාන ලැබෙන්නේ නැහැ. ප්‍රථම ධ්‍යානයෙන් එහාට විතර්ක විචාරයන් ප්‍රහාණය වෙන බැවින් දෙවෙනි තුන්වෙනි ආදී ධ්‍යාන ලබන්ට පටික්කෝල මානසිකාරයෙන් හැකි වෙන්නේ නැහැ. මේ දක්ෂ ආකාර කරාගත සතිය දසාසුභයක් කියන මේ සමථ භාවනා 11න් ලැබෙන්නේ ප්‍රථම ඥානයේ පමණයි. දිනක් මලියදේව මහ රහතන් වහන්සේ ගදින්න අවස්ථාවකදී මල්ලක කියන රහතන් වහන්සේ නම සමීපයේදී සාකච්ඡා කළා. කියා හිටියා ආයස්මත් මලියදේව විස්තරයන් වහන්සේ මේ කාරණේ සිහි කරගන්න මල්ල පිටකයන් වහන්සේ කැමතිනම් උදේට එක ධ්‍යානයක් සවස්ට එක ධ්‍යානයක් දැකින් ගත්ින්සාකාර ධ්‍යාන සමාදිනවා නම් අද මාසයක් යනවා 32 අවසන් වෙන්න. සමහර විට එක දහසක් එක ධ්‍යානයකින් එක දහසක් මේ ධ්‍යානයකින් ඉන්නවා නම් මාසයක් ගත වෙනවා. ඒ මොකද මේ මල්ලක ස්වාමීන් වහන්සේ තමන් ගැනමයි. මල්ලක ස්වාමීන් වහන්සේ මේ ගත්ින්සාකාරයේ කොටස් 32කින් ප්‍රථම ඥාන 32ක්ම ලබාන සිටි රහතන් වහන්සේ නම. ඉතින් කියනවා කේසාලෝමා ආදී එක එක කොටසකින් එක එක ප්‍රථම ඥානයක් බැගින් ලබන්න පුළුවන් බව. නිසා මේක සලක බැලුව භාවනා කර්මස්ථාන 32ක් වෙනවා. දැන් අපි සලකා බලමු මේ ගත්ින් සාකාර කයගත සති භාවනාව කොහොමද වඩන්ට උපදෙස් ලැබිලා තියෙන්නේ කියලා. මේ ගත්ින් සාකාර භාවනාව ගැන පිටක ත්‍රයේම සවිස්තරව තියෙනවා. විනය පිටකයේ තියෙනවා සූත්‍රාන්ත පිටකයේ විශේෂයෙන් තියෙනවා අභිධර්ම පිටකයේ තියෙනවා. එනිසා මේ ගත්ින්සාකාර භාවනාව තුන් පිටකයේම සවිස්තරව දැක්වෙන භාවනාවක් දැරින් බොහෝ බෞද්ධයෝ මේක වඩන්න කැමති වෙනවා. එනිසා මේ සම්බන්ධ පූර්ණ අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සම්බන්ධ විසුද්ධි මාර්ග ආදී පෞරාණික අටකතාවල දක්වන උපදෙස් දෙලා දක්ෂින්සාකාර කර්මස්ථානයේ වඩන්නේ උද්ඝාන කෞසල්‍ය 7කුත් මනසකාර කෞසල්‍ය 10කුත් ප්‍රගුණ කරගෙන තියෙන්න ඕනේ. උද්ඝාන කෞසල්‍ය කියන්නේ දැනගෙන ගැනීම. දැනගෙන ගැනීමේ ආකාර 7ක් තියෙනවා. ඒ ආස්ථාකාරයෙන් මේක දැනගෙන ඉගෙන තියෙන්න ඕනේ. මනසකාර කෞසල්‍ය කියන්නේ සිතින් ආවර්ජන කරන්න පුහුණු වීම. සිතින් ආවර්ජන කරන ආකාර 10ක් තියෙනවා. ඒ සම්බන්ධ උපදෙස් 10ක් තියෙනවා. ඒකෝට මිහි සඳහන් වෙනවා මේ සප්තවිධ උද්ඝාන කෞසල්‍යෙහිවත් දැනගෙන ගැනීමේ ක්‍රම 7. වචසා, මනසා, වන්නතු, සංප්‍රාණතු, දිසතු, ඕකාසතු, පරිච්ඡේදතු කියන ආකාර 7න් වචනින් මේ ප්‍රගුණ කර ගන්න අවස්ථාවදී මේ හත් ආකාර ඉගෙනගෙන තියෙන්න ඕනේ. වචසා කියන්නේ වචනින් මේක කියවෙන හැටි දැනගන්නට ඕනේ. මනසා කියන්නේ සිතින් ආවර්ජන කරන ආකාරය දැනගන්නට ඕනේ. වන්නතෝ කියන්නේ කේසා, ලෝමා ආදී ප්‍රත්‍යාසයන්ගේ සෑම දෙයකම පාට වර්ණය දැනගෙන තියෙන්න ඕනේ. සංකානතෝ එක එක කොටාසික හදවුරුකම දැනගෙන තියෙන්න ඕනේ. විසතෝ ශරීරයේ නාමයෙන් උඩ දිශාව නාමයෙන් යට දිශාව කෙනේ පොය දිශාවකද මේ කොට්ටාස තියෙන්නේ කියලා දැනගෙන තියෙන්න ඕනේ. ඕකාසතෝ ඒ කොට්ටාස ශරීරයේ පිසිකිතන් දැනගෙන තියෙන්න ඕනේ. පරිච්ඡේදතෝ ඒ කොට්ටාසයන්ගේ සීමාව ඉම දැනගෙන තියෙන්න ඕනේ. මේසක් ආකාරයෙන් මේ කායගත සතිය සම්බන්ධ මූලික දැනීම ඇති කරගෙන ඊට පස්සේ තමයි භාවනාවට පටන් ගන්නෙ. භාවනා කිරීමේදී ආවර්ජන කිරීමේ ලැබෙන උපදෙස් 10 කියනවා අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අනුකුද්ධතෝ, නාතිසීගතෝ, නාතිසනිකතෝ, විච්ඡේප ප්‍රතිබාහනතෝ, අන්නත්ති සමතික්කමතෝ, අනුපබ්බ මුංචනතෝ, අප්පනාතෝ, සංයෝජ සුත්තන්තා කියලා ක්‍රම 10ක් තියෙනවා. එතකොට දැන් මේ දසාකාරයේ දැනගෙන ඕන මනසකාමීනවත් මේක සිතින් භාවනා කරන්නට. දැන් අපි සලකා බලමු උද්ඝාන කෞසල්‍ය 7 ගණන් දෙකේ වචසා කියන වචنين සජ්ජහන කිරීම. ත්‍රිපිටක දානීය කෙනෙක් වුණත් මේ භාවනා මුලින් පටන් ගන්න ඕනේ වචනින් සජ්ජායනා කිරීම. දිනක් මලියදේ මහරහතන් වහන්සේ වෙත පැමිණියා භාවනා ක්‍රමයන් වඩන්න ස්වාමීන් වහන්සේ දෙනම. ඒ දෙනමට ත්‍රිපිටකයෙන් පිටක දෙකක් තරම් පාඩම් තියෙනවා. ඒ කාලේ කටපාඩමෙන් ධර්මයේ ජීවන කාලෙනේ පොත්පත් වල නැහැනේ. ඉතින් මේ ත්‍රිපිටකයෙන් පිටක දෙකක් තරම් කටපාඩම්. ඉතින් මේ දෙනම ඇවිල්ලා කර්මස්ථාන ඉල්ලුවා. ඉතින් උන්වහන්සේලාට මොනතරම් හොඳින් මේ වචන ප්‍රගුණයක්ද? නම එම මලියගේ මහ රහතන් වහන්සේ උපදෙස් දුන්නා. ආශ්මතුන් වහන්සේලා මේ කර්මස්ථානයේ මාස 4ක් වචනේ සජ්ජායනා කරන්න කිව්වා. එයින් පහදලි වෙනවා මේක හැම කෙනෙක් පළමුවෙන් සජ්ජායනා වශයෙන් ප්‍රගුණ කරන්න ඕනේ. හැබැයි ස්වාමීන් වහන්සේ දෙනම මහා භාග්‍යවන්තයි මාස 4ක් වචනේ සජ්ජායනා කරද්දීම සෝවාන් මාර්ගඵල අධිගමනය කළා. ඉතින් ඒ වගේ සෑම කෙනෙක්ම වචනේ සජ්ජායනා කරන්න ඕනේ මුලින්. කොහොමද ඒක කරන්නේ? ඉස්සර වෙලා 32 කටපාඩම් කරගන්නවා අර්ථ වශයෙන් නෙමෙයි වචන වශයෙන් පමණයි. ඒ 32 මුල සිට අගට, අග සිට මුලට අනුලෝම ප්‍රතිලෝම ආදී ක්‍රම තියෙනවා. විශේෂයෙන් මාස 6ක් යනවා ඒ සජ්ජායනා ශීර්ෂය නිමෙන්න. ඒක සරසන්නේමයි. කේසා ලෝමා නඛා දන්තා සචෝ මන්සන් නහාරෝ අත්ථි අත්ථිමින්ජා වක්ඛං හදයන් යකනම් කිලෝමකම් ඉහකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං හරිසං මත්තුංගං පිට්ඨං සිම්හං කුබ්බෝ ලෝහිතං සේදෝ මීදෝ අස්තු වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං. මෙම මුලසිතාගත දින පහක්ම උදේට දසවාරයක්, දවල්ට දසවාරයක්, සවස්ට දසවාරයක් කියලා දවසට 30 වාරයක් කියවන්න ඕනේ. හැබැයි 30 වාරේ කියන්නේ අඩුම ප්‍රමාණයයි. සමාත කාලේ කියනවා නම්, සමාත පුළුවන්කම කියනවා නම්, ඒ දසවාරය නෙමෙයි. එකවරට 100ක් වඩා කීමක් වරදක් නැහැ කියලා වැදගත් වෙනවා. කියන්නේ කියන්නේ ප්‍රගුණ භාවය වැඩෙනවා. මේක අඩුම ගණනේ. දැන් දවස් 3 විතරක් ආහාර ගන්න කෙනෙක් එක ආහාර වේලක් නොගතට පාඩුවක් නැහැ. නමුත් මේ භාවනාව දාසේ තුන් විතරක් තුන් වර උපදවාම කරන්න ඕනේ. අඩුම ගානේ එක වෙලට 10 වාරයක්. උදේට 10යි, දවල්ට 10යි, සාරාත්‍රි 10යි. එතකොට මෙහෙම අනුලෝම වාසියෙන් 32 දවස් 5ක් වචනින් කියවනවා. ගොඩාක් සද්ද නගන්නේ. සමන්ත හෙඬ පමණයි. සමන්ද සමන් කියන වචනේ හෙඬ පමණයි මේක කියවන්නේ. ඊළඟට පතිනෝම වාසියෙන් මුත්තං ලසිකා සිංහානිකා කේලෝ වසා අසු මේ දෝසේ දෝ ලෝහිතං කුබ්බෝ සිම්හම් පිත්තං මත්තුංගං කරීසං උදරියං අන්තගුණං අන්තං පප්පාසං තිහකං තිලෝමකං යක්ෂණං පදයන් වක්කම් නට්ටුමින්ජා අට්ඨි නහාරු මන්සං සචෝ දන්තා නඛාලෝ මාකේසා. මෙම අගසිත මුලට එකති කියන්නේ පතිලෝම පතිනෝම වාසයෙන් දවස් 5ක්ම අර විදිහට වචනින් කියවන්නට ඕනේ. උදේ වරුවට දසවාරයයි, දවල් වරුවට දසවාරයයි, සංඝාත දසවාරයයි. එතකොට මෙහෙම දවස් 5ක් පතිලෝම. නැවත අනුලෝම වාසයෙන් මේ පතිනෝම වාසයෙන් දෙකම දවස් 5ක් වැඩිම සජ්ජායනා කරන වචනින්. ජනතර 32 අනුලෝම පතිලෝම වාසයෙන් කියවන්න ඔක්කොටම කාලය යනවා දවස් 15ක්. අඩ මාසයක් යනවා. ඊළඟට බෙදාගන්න කොටස් 6කට මේක. කච්ච පංචකය, වක්ක පංචකය, පප්පාස පංචකය, මත්තුංග පංචකය, මේක චක්කය, මුත්ත චක්කය කියලා. මෙහෙම කියන්නේ මේ කොටස් 6 බෙදා ගන්නවා. බෙදාගන්න පළමුවෙන් කච්ච පංචකය ගන්නවා. දැන් අර 32ම 15ක් වශයෙන් කියවලා ඊට පස්සේ ගන්නේ මුල්ම පංචකයයි. කච්ච පංචකය. ඉතින් කේසා ලෝමා නඛා දන්තා සචෝ මෙහෙම දවස් 5ක්ම මේ වචන පහ පමණ භාවිත කරනවා. එක වාරයක අඩුම ගානේ 10 වාර දෙකින් දවසට කිස්වාරයක්. ඊළඟට සචෝ දන්තා නඛා ලෝමා කේසා අගසිත මුලට ඒ පහ දවස් 5ක් සජ්ජායනා කරනවා. ඥාතං කේසා ලෝමා නඛා දන්තා සචෝ සචෝ දන්තා නඛා ලෝමා කේසා මෙහෙම දවස් 5යි. දැන් පංචකයටම 15ක් දාන 15ක් ගත වෙනවා. ඔය වගේම ඒ පහ තව ඉක්ම වෙලා ඊළඟට ගන්නවා වක්ක පංචකය. ඊළඟ දාස් පහක්ම මන්සන්නහාරෝ අත්ති අත්තිමින්ජා වක්ඛං කියලා දාස් පහයි. වක්ඛං අත්තිමින්ජා අත්ති නහාරෝ මන්සං කියලා දාස් පහයි. මන්සන්නහාරෝ අත්ති අත්තිමින්ජා වක්ඛං වක්ඛං අත්තිමින්ජා අත්ති නහාරෝ මන්සං කියලා අනුලෝම ප්‍රතිලෝම දෙකම දාස් පහයි. එතනත් දාස් 15ක් ගත වෙනවා. දැන් මාසේ කහමාරක් ගත වෙනවා ඒ ටිකටම. ඊළඟට කේසාපටන් වක්ඛං දක්වා කොටස් 10ම අනුලෝම දාස් 5යි ප්‍රතිලෝම දාස් 5යි අනුලෝම ප්‍රතිලෝම දාස් 5යි එතනත් දාස් 15ක් යනවා මාස දෙකක් තියෙනවා. ඊළඟට පප්පාස පංචකය. හදයන් යකනම් කිලෝමකම් 30කම් පප්පාසං කිය අනුලෝම දාස් 5යි. පප්පාසං 30කම් කිලෝමකම් යකනම් හදයන් කිය ප්‍රතිලෝම දාස් 5යි. අනුලෝම ප්‍රතිලෝම දාස් 5යි. එතන අද මාසයක් ගත වෙනවා. දැන් මාස දෙකමාරයි. ඊළඟට කේසාපතන් පප්පාසන් දක්ව කොටස් තුනම අනුලෝම දවස් 5යි කොටස් තුනම ප්‍රතිලෝම දවස් 5යි කොටස් තුනම අනුලෝම ප්‍රතිලෝම දවස් 5යි දවස් 15ක් යනවා ඒකට. දැන් සියල්ල මාස 3ක් යනවා ඔය කොටස් තුන ප්‍රගුණ වෙන්නේ. ඊළඟට ගන්නේ මක්කලුංග පංචකය. ඒකේ අන්තං අන්තගුණං උදරියං කරේසම් මක්කලුංගං අනුලෝම දවස් 5යි. මක්කලුංගං කරීසං උදරියං අන්තගුණං අන්තං පට්ලෝම දවස් 5යි. එනවත අන්ලෝම පට්ලෝම දවස් 5යි. උඩ දවස් 15යි. දැන් මාස 3මාරයි. නැමත මුල කේසා පටන් මක්කලුංගං දක්වා කොටස් 4 මික්කාසු කරලා අන්ලෝම දවස් 5යි. පට්ලෝම දවස් 5යි. අන්ලෝම පට්ලෝම දවස් 5යි. දැන් මාස 4ක් යන ඔය කොටසට. ඊළඟට ගන්න මේද චක්කය. එකයන් පිත්තං සිම්හං කුබ්බෝ ලෝහිතං සේදෝ මීදු මෙම අනුලෝම දාස් 5යි මේදෝ සේදෝ ලෝහිතං කුබ්බෝ සිම්හං පිත්තං පටිලෝම දවස් 5යි නැවත අනුලෝම පටිලෝම දවස් 5යි දාස් 15යි දැන් මාස 4මාරයි ඊළඟට ගන්නේ හේසාපතං මේදෝ දක්වා දවස් 5 අනුලෝම කරනවා දාස් 5 පටිලෝම කරනවා දාස් 5ක් අනුලෝම ප්‍රතිලෝම කරනවා. දැන් ඒකට මාස 5ක් සම්පූර්ණයි. ඊළඟට ගන්න මුත්‍චක්කම් අන්තිම කොටස. ඒ කියන්නේ 80 වසා කෙලව සිංහානිකා ලසිකා මුත්තං. දාස් 5ක් අනුලෝම. මුත්තං ලසිකා සිංහානිකා කෙලව වසා 80 ප්‍රතිලෝම දවස් 5යි. නැවත අනුලෝම ප්‍රතිලෝම දවස් 5යි. එතන අද මාසයයිනේ. නැවත අතර මුලින්ම වගේ කේසාපතම් මුත්තන් දක්වා දවස් 5යි මුත්තන් සිට කේසා දක්වා පරිලෝම දවස් 5යි අනුලෝම පරිලෝම දවස් 5යි දැන් මාස 6ක් ඉරෙනවා නොය වෙනකොට දැන් මේ 6 මාසයක් තිස්සේ වතිනින් සජ්ජහනා කරනවා හැබැයි මේ සජ්ජහනා කිරීමේදී ඊළඟ කොටස් යන හැඟීමක් ඇති වෙනවාමයි ඒ කියන්නේ දැන් වන්නතෝ සන්තානතෝ දිසතෝ ඕකාසතෝ පරිච්ඡේදතෝ ඒ කොටස් කල්ලාත් ඉගෙන ගන්නවානි ගුරුවරයා ළඟ ගුරු උපදේශයත් ඉගෙන ගන්නට ඕනේ. එතකොට කේසාවේ වර්ණය, කේසාවේ සටහන, කේසයන්ගේ පිහිටි දිශාව, කේසයන් පිහිටි ස්ථානේ, කේසයන්ගේ සීමාව මේ ඔක්කොම වැටහෙන්න පටන් ගන්නවා. එතකොට මේ වැටහීම නිසා එකින්දී සිතේ සමාධියක් ඇති වෙනවා. එකින්දී සමාත කොටස් වැටහීම වර්ණ සංකාන දිශාව කාසම වශයෙන් වැටෙනකොට ඒකට කියන්නේ උග්ගහ නිමිත්ත කියලා. ඒ වැටහීම උග්ගහ නිමිත්ත. ඊළඟට ඒ කොටස් ඉතාම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. පේන්නේ ඒ ප්‍රතික්‍රියා වශයෙන් වැටහෙන්න පේන්න පටන් ගන්නවා. ප්‍රතික්‍රියා වශයෙන් වැටහීමද කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. ඒ ප්‍රතිභාග නිමිත්ත ප්‍රතික්‍රියා අරමුණේ ප්‍රථම අධ්‍යාන වශයෙන් සිත සමාධියක් වෙනවා. දැන් අපි සලකා බලමු මනසා. දැන් වචසා සත්‍යයන නෙමේ කිව්වේ. ඊළඟට මනසා. මනස සංඥානාට මේවගේ මාස 6ක් නිමිතයි. ඒ කියන්නේ දැන් මුලින් සඳහන් කළා වචනෙන් සංඥානා කරන ක්‍රම ඒ ක්‍රමයටම මාස 6ක් සිටින් ආවර්ජනා කරනවා. මේ වචනෙන් සංඥානා කිරීම නිෂ්ඵල වන්නේ නැහැ. වචනෙන් සංඥානා කිරීම නිසා මනසින් සංඥානා කරන්ද ප්‍රගුණත්වයක් ලැබෙනවා. ඒකයි මේ වචනෙන් සංඥානා කිරීමේ ප්‍රයෝජනය. අනිත් කාරණේ තව වැඩගත් කාරණේ මේකයි. මේ ප්‍රතික්‍රෝල මානසිකාරයෙහි හිත රැඳෙන්නේ නැහෙනි. හිත රැඳෙන්නේ නැහැ. හේතුව පිළිකුල් අරමුණ බල බලා ඉන්න කවුරුත් කැමති නැහෙනි. ඒක නිසා මේ පිළිකුල් අරමුණු 32 වෙන වෙනම අනුපිළිවෙලින් බලන්න මෙනෙහි කරන යනකොට යම්කිසි එකක් සමාත තදින් වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒක තෝරා ගැනීම සඳහා තමයි 32 මත අපට අවශ්‍ය වෙන්නේ මුලින්. හැබැයි මේ මානසිකාර කෞශල්‍යයේදී ඒ සම්බන්ධ පැහැදිලි කරුණු ඉදිරිපත් වෙනවා. ඒකට මනසා කියන මේ සිතින් ආවර්ජනා කිරීමේදී අර වත්නී සත්‍යඥානාකේ මහෝපකාරී වෙනවා. ඉතින් මනසා සත්‍යඥානාවේදී තමයි මේ කියන දස ආකාර අර්පණා කෞශල්‍ය නැත්නම් මානසිකාර කෞශල්‍ය අවශ්‍ය වෙන්නේ. මොනවද? අනුකුබ්බතෝ යම්යේ 32 අනුලෝම ප්‍රතිලෝම අපි කිව්වනේ. ඒවා තනින් තනින් අතහරින්නතු අනුපිළිවෙලින්ම අනුලෝම ප්‍රතිලෝම කියවන්නට ඕනේ. ඒ අනුලෝම ප්‍රතිලෝම අනුපිළිවෙලින් එකක් දෙකක් ඉක්මවන්නේ නැතුව වරද්දවන්නේ නැතුව කීම තමයි අනුකුබ්බතෝ කියලා සඳහන් වෙන්නේ. ඒක මෙනෙහි කිරීමේදී විශේෂයි. අනුපිළිවෙලින් මෙනෙහි කරන්නට ඕනේ. නාති සීගතෝ ඉතා ඉක්මන් නොවී සිතින් ආවර්ජන කරන්නට ඕනේ. ඉක්මන් වුණොත් කීමෙන් වැටෙන්නේ නැතුව යනවා. ඉක්මන් වෙන්නේ නැතුව කියවන්නට ඕනේ. නාති ශනිකතෝ බොහෝ ප්‍රමාණ විය යුතුයි. බොහෝ සෙයින් පාරම් ප්‍රමා වෙනවා නම් හිත මිසිරි යනවා. වෙන වෙන අරමුණෝ සිහිත යනවා. ඒක නිසා ඉක්මන් ද නොවි, ප්‍රමා ද නොවි, සාන්තව තේලියෙන් තේලියට අනුසුලෙලින් මෙහි කරන්නට ඕනේ සිතින්. ඊළඟට විච්ඡේප ප්‍රතිබාහනතෝ ඒ කියන්නේ සමාජයේ සිට නොයෙක් නොයෙක් දේවල් වෙත විසිරි යන්න පුළුවන්. ඒවැම වලක්ව ගන්න තෝනේ. ඒ සඳහා සිහිය පිහිටුවා ගන්න තෝනේ. සිහිය පිහිටුවා ගන්න තෝනේ කියන්නේ එකම කාරණිය වුණත් වැඩි වේලාවක් ජීවන් හිතේ පුරුදු වෙන්න ඕනේ. ඒකට හිතට අතරක් නැහැ. අපි හිතමු දැන් කේසා, ලෝමා, නඛා, දන්තාම නැවතිලේ කියනවානේ. කියනකොට සමාත හිතෙන්න පුළුවන් මේක අතරින් අතර හිත දුවන්න පුළුවන් බැරි. කේසා කෙනෙකුට කේසා කේසා කේසා කේසා කේසා එක වැඩි වේලාවක් ඉතිං කියනවා. කියලාත් ලෝමා ලෝමා ලෝමා ලෝමා වැඩි වේලාවක් කියනවා. ඒකෝටි හිතට එහා මෙහා දුවන්න වෙනාවක් නැහැ. මේ වෙලාවක් නැති නිසා විච්ඡේප ප්‍රතිබාහණය කියන හිත විසිරීම වලකිනවා. එවාගින් පන්නත්තු සමතික්කමනතෝ අනුකුබ්බතෝ මේ අනුකුබ්බ මුංචනතෝ කියන්නේ දැන් මේ 32 මුල සිට අගතග සිට මුලට පංචකවාදී වශයෙන් කියාගෙන යනකොට සිටින් යමක් යමක් වැටෙන්නේ නැතුව වැඩි යමක් වැටෙනවා. වැටෙන්නේ නැති එකක් හරින්න ඕනේ. වැටෙන එක ගන්න ඕනේ. ඒ නිසා වැටෙන එක ගැනීම තමයි අනුකුබ්බ මුංචනතෝ කියන්නේ. සමාන ඒ දානේ සිතින් ඉගෙනීම හරි. එතන අධ්‍යයනය හරි. ගැනීම හරි. ඊළඟට තියෙන්නේ කුමක්ද? එතෙන් කියන්නේ නම පටිච්චෝල සංඥාව. ඒකක පාසා ඒ සම්පූර්ණ අන්නේකට කියනවා කන්නත්තු සමතික්කමනතෝ දැන් කේසා රෝමාහි කිය කියති නම් කියවනේ. ඒ නම අවශ්‍ය වෙන්නේ ඊට පස්සේ. නම අවශ්‍ය වෙන්නේ ඒ මේක වර්ණින් පිළිකුලයි සතරණින් පිළිකුලයි කියන දවස වෙන්නේ. ඒවා පේනවා. පිට ධර්මුණ වෙනවා. පාට තේනවා. ඒ පාට අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා මේ වැටෙන්නේ නැති වෙනවා. ගන්ධය අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි කියලා වැටෙන්නේ නැති වෙනවා. ඒ වගේම හැදුරුකම නිසා, ඒ වගේම පිහිටි තැන නිසා, ඒ වගේම ආශ්‍රිත වෙනත් කුණුකයන් නිසා පිළිකුල බාහට වෙනවා. ඒ වැටීම නිසා වෙන කිසිම වචනයක් නෙමෙයි ඒකේක කොටසල නම නෙමෙයි ඒක කියන්නේ පටික්කුල වචනයයි. පාලියෙන් නම් පටික්කුල පටික්කුල පටික්කුල කියනවා. සිංහලෙන් නම් අපේ තමන්ගේ භාෂාවෙන් පිළිකුලයි පිළිකුලයි කියලා කියනවා. ඒ පිළිකුල හරියට වැටෙනකොට මෙන්න ප්‍රතිභාග නිමිත්ත. ඒ ප්‍රතිභාග නිමිත්ත උද උපකාර සමාධිය ඇති වුණා. ඒ ප්‍රතිභාග නිමිත්ත තේලියක මෙනෙහි කරන යනකොට මෙන්න ප්‍රථම ධ්‍යාන අර්පණාව ලැබෙනවා. විචාර ප්‍රචාර හේතුසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ඥාන අර්පණාව පහළ වෙනවා. මේ ප්‍රථම ඥාන අර්පණාව පහළ වීම ශනිකයි. නැවත නැවතත් මේ ප්‍රතිපෝලෙ වෙනේ කරනකොට නැවත නැවත ප්‍රථම ඥානයේ සිට අර්පණා සමාධි බවටපත් වෙනවා. ඊට පස්සේ ප්‍රථම ඥානය වසී භාවයට පමුණවා ගන්න ඕනේ. ඒ දැන් කේසාරමුණේ නම් මේ ප්‍රථම ඥාන ලැබුණේ. ඒ කේසාරමුණේ ලැබුණ ප්‍රථම ඥානය ආවර්ජන සමාපජන අදිඨාන උත්තාන පච්චේකන කියන අංග පහෙන් වශයෙන් භාවයක පමුණවන්නට ඕනේ. ආවර්ජන කියන්නේ දැන් කේසා කියන අරමුණේ නම් මේ වැටහුනේ පටික්කුලය. මේ පටික්කුලේ අරමුණ වේවා, පටික්කුලයේ මේ හිතේ අරමුණ වේවා, එහෙම සිටීවා කියලා පටික්කුල මනසිකාරයේ එළම සිටීවා කියලා අදිෂ්ඨාන කරනවා. එතකොට මේ පටික්කුල අරමුණේ ප්‍රථම ඥානෙ අර්පණාගත වේවා කියලා සමාවදිනවා. එතකොට ඒකට මුලින් පුරුදු කරගන්නවා. මේ පටික්කුල අරමුණේ ප්‍රතිභාග නිමිත්ත එළම සිටීවා කියන එක ආවර්ජනාවයි. ප්‍රථම ඥානයේ සමාධිගත වේවා කියන එක සමාපඥයේ මුල කිරීමයි. ඊට පස්සේ හිත සමාධිගත වෙනවා. ඉතින් සමාධිගත වුණා වෙලාව නීම කෙරුවේ නැහැ තව. ඉතින් විනාඩි 2ක් විනාඩි 5ක් විනාඩි 10ක් තියෙන්න පුළුවන්. එහෙම සිදුවලා ඊට පස්සේ තුන් ආකාරයෙන්ම අසී කරගන්නවා. ඉස්සෙල්ලා ආවර්ජන කරනවා ප්‍රතික්කෝල ආරමුණේ ප්‍රතිභාග නිමිත්ත එළඹ සිටීවා. ප්‍රථම ඥානයේ අර්පණා වශයෙන් සමාධිගත වේවා. විනාඩි 2ක් පවතිවා. සත්ත විනාඩි 5ක් පවතිනවා කියලා වෙලාව නියම කරගන්න ඕනේ. ඒ වෙලාව නියම කරගැනීම කියන අදිස්ථානා කියලා. දැන් එතකොට ආවර්ජන සමාපර්ජන අදිස්ථාන තුන පුරුදු කරගන්නවා. ඊට පස්සේ හතරේනි වශයෙන් පුරුදු කරගන්නවා. ඒ කියන්නේ පටික්කුලාර මොනේ ප්‍රතිභාග නිමෙත් එළඹ සිටීමා, ප්‍රථම ධ්‍යාන අර්පණාවෙන් සමාධිගත වේවා, මෙතෙක් වේලා පවතිනවා, මෙතෙක් වේලාවේදී නෙගටිවෙට හැකි වේවා. ඒකට කියන නෙගටිවීමේ අවශ්‍යතාව තමයි වෘත්තානා කියන වශයෙන්තාව. ඒකට කෙටි කෙටි වේලාවක නෙගටිවෙන්න පුරුදු වීමෙන් එතන බලාපොරොත්තු වෙන්නේ. ඒකට ආවර්ජන සමාපජ්ජන අදිත්‍රාණ වෘත්තාන කියන හතරම ප්‍රගුණාට පස්සේ පච්චවේකනා කියන වශයෙන්තාව පුරුදු කරගන්නවා. මුලින්ම පච්චවේකනාව කරන්නේ නැහැ. පච්චවේකනා කියන්නේ ධ්‍යාන චිතේ ධ්‍යානාංග පහ ආවර්ජන කිරීමයි. දැන් මෙකේ කියලා පැවති මේ ප්‍රථම ඥාන අරමුණෙහි ප්‍රතික්‍රියා අරමුණෙහි විචාරකය විචාරය ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාව පැවතුන හැටි තමන්ගේ හද සන්තාණයට යොමු වී තනි කරන්න තෝරන්නේ. ඒ කියන්නේ අරමුණට නැංවීමේ විචාරකය, අරමුණෙහි ඇසුරීමේ විචාරය, අරමුණෙහි සිත පිනවීමේ ප්‍රීතිය, අරමුණෙහි සිත සපවත් කිරීමේ සුඛය, අරමුණෙහි සිත ඒකාග්‍රතාව මේ පහ වෙනම ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. එතකොට ඊළඟට සම්පූර්ණණය කොට පහම ප්‍රතික්ෂේප කරන්නේ මේ විචාරකයේ විචාරයේ ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාව කියලා වෙන වෙනම ඉස්සලා බලලා එකට සම්පූර්ණණය කොට බලන්නට ඕනේ. දැන් මෙහෙම මේ ප්‍රථම ඥානෙ ලැබුවානේ. ප්‍රථම ඥානෙ ලැබුවාට පස්සේ එක පාට ඊළඟට හැරෙන්නේ මේ ආකාර පහෙන්ම හොඳට ප්‍රගුණ කරලා සියවර දහස් වර ඒ සමාධියට සමාදින්න තෝරන්නේ. ඒක සමාපත්‍ය වාගේ පුරුදු කරන්න තෝරන්නේ. ඉතින් Taman කැමති නම් පැය, පැය දෙක, පැය හතර, පැය අටක්, ඒ තරම් තවරුවක්, දවල්ක් ඔය විදිහට හරි ඒ ධ්‍යානෙ සිටින්න පුරුදු වෙන්න තෝරන්නේ. ඒකත් ඒ ධ්‍යානෙ හොඳව හැටි වශයෙන් භාවිතපත් වුණාම ඊළඟ කොටසේක අර ප්‍රථම ඥාන උපදවනවා. ඉතින් පස්සේ රෝගාවචරිත ස්ථාපිත වෙනවා. ඥාන කලින් අමතක කර කරනම අපු කොටස වලදී පවා ප්‍රථම ඥාන ලබන්න දැන් පුළුවන්. ඒ මොකද නීවරණ යටපත් වෙලා. පංච නීවරණ යටපත් වෙලා. ඒ නීවරණ යටපත් වීම නිසා කොටස 32කින් ඕනෑම තැනකින් දැන් අර්පණාව ප්‍රථම ඥාන අර්පණාව ලබන්න පුළුවන්. ඒකවල දැන් අපි සලක බලමු. අප්පනාතෝ කියේ ප්‍රථම ඥානෙ සමාප්පතියට ගැනීමයි සමවැදීමයි. ඊළඟට කරෝච සුත්තන්තා බුද්ධ දේශනා තුනක් මෙතෙන්දී මතක තබා ගන්න තියෙනවා. ඒකට කියන අදිචිත්ත සූත්‍රය, සීති භාව සූත්‍රය, බොජ්ජංග කෝසල සූත්‍රය කියලා. හැබැයි තුනෙම කියෙන්නේ බොහෝ සමාන තේරුම්. නමුත් සූත්‍ර තුනක් එතන තියෙනවා. ඒ කියන්නේ භාවනා කරන යෝගාවචරයා දැනගෙන තියෙන්න ඕනේ උපදිෂ්ඨික. අදිචිත්ත සූත්‍රයෙන් කියෙන්නේ භාවනා කරන යෝගාවචරයා තමාගේ සිත පිළිබඳව තේරුම් ගන්න තියාගන්නට ඕනේ. සමාධි සිටීමේ මේ සමාධියම නිතරම පැවැත්වුවා නම් ඒකෙන් සිත දීන බවට පත් වෙනවා, දීන නිද්‍රයට නම් වෙනවා. නිවර්ණයකට සමීප වෙනවා, මන් දෝෂාහි භාවය තියෙනවා. නිසා හැම විටම සමාධියෙන් ඉන්න එපා කියනවා. සමාධි නිමිත්තම නිහ කරන්න එපා. ඒක තේරුම මේකයි. දැන් සමාධියක් ලබාගත් යෝගාවචරයා සමාධියෙන් නැගිටිනකොට විදර්ශනා කරන්න ඕනේ. ඒක විදර්ශනා කිරීම නිසා මේ සමාධිය ඇලෙන්නේ කියනවා. මේ සමාධිය කෙරෙහි නිකාන්තිය කියලා එකක් තියෙනවානේ. ධර්මයේ කෙරෙහි නිකාන්තිය, ධ්‍යාන නිකාන්තිය, ඕක යටපත් කරන්නට ඕනේ. මේ සමාධි වැඩුවේ මං කියලා කෙනෙක් නෙමෙයි. පුද්ගලෙක් නෙමෙයි. සමාධියේ වැඩුවේ නාම රූප දෙක. ඒ නාම රූප ශ්‍රේණියක් පාස ඇතුව නැතුව ගියා ආදිවාසීන් පොදුමිනු. ඒවාදීම ධ්‍යානසිතේ තිබෙන ධ්‍යානාංග පහ, ඥාන සම්ප්‍රයුක්ත ධර්ම 34 ඔක්කොම එකක් ගානේ හරවන්න ඕනේ ත්‍රිලක්ෂණයට. විදර්ශනාට හරවන්න ඕනේ. එතකොට ඒ යෝගාවචරය ධ්‍යාන නිමිත්තේම රැඳී බැඳී සිටින්නේ නැහැ. එතකොට ඒ යෝගාවචරය හැම විටම හැම දෙයක් කෙරේ ඇලෙන්නේ නැති කෙනෙක් බවට මධ්‍යස්ථ කෙනෙක් බවට පත් වෙනවා. ඒකට කියනවා පළවෙනි උපදේශය. ඒකට කියනවා සමාධි නිමිත්ත හැම විටම එනින් නොකළ යුතුයි. අනික ප්‍රඥා නිමිත්ත. ප්‍රඥා කියන්නේ හෙතර රූප වීම. ඒක දිරිමත් කිරීම. දැන් සමාධි හිත දිරිමත් කරගෙන ඉන්නවා නම් ඒක විසිරී යනවා. වීර්යය වැඩි වෙනවා. වීර්යය වැඩි වෙනකොට සමාධිය බිඳෙනවා. නිසා වීර්යය සමභාවයෙන් තියා ගැනීම දෙවෙනි උපදේශයයි. අනික උපේක්ඛා නිමිත්ත. දැන් සමහර විට වීර්යය නිපිල් වෙලා සමාධි වීර්යය වැඩි වෙලා ඉතින් උපේක්ෂා වුනොත් ඉතින් නිපිල් වෙනවා. නිසා මේ වීර්යය වැඩි වෙනකොට වීර්යය වැඩි වුණා කියලා දැනගන්න ඕනේ. වීර්යය අඩු වෙනකොට අඩු වෙන බව දැනගෙන එසේදී උපේක්ෂාව මධ්‍යස්ථ භාවයේ පවත්වන්නට ඕනේ. මෙන්න මේ උපදෙස් තුන කියනවා අදිචිත්ත සූත්‍රය. ඊළඟට කියනවා සීතී භව සූත්‍රය. අනුත්තර සීතී භාවය කියන්නේ ධ්‍යාන ලැබීමෙන් ලැබෙන සීතී භාවය, සිසිල් භාවය, මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමෙන් ලැබෙන සිසිල් භාවය. එතන ප්‍රධාන වශයෙන් කියන්නේ නිවන. ඒතකොට අනුත්තර සීතී භාවය ලබන්නට නම් වරින්වර සමාගී සිතේ නීන වෙනකොට කියන්නේ කම්මැලි වෙනකොට දිලිමත් කරන්න ඕනේ. ඒක තමයි පග්ගහණී කියලා. සමාධිත විසිරී යනකොට එතනදී සමාගී සිත සාන්ත බාට පමුණවන්නට ඕනේ. ඒකට කියනවා නිග්ගහණී කියලා. සමාධි සමාත භාවනා කර්මස්ථානයේ රසවත් බවක් නැති වෙනකොට මන්දෝත්සාහය වෙනවා. එතෙන් බුදුගුණ සිහි කරමින් දහම්ගුණ සංගුණ සිහි කරමින් තමන්ගේ සිත උනන්දු කරගන්න ඕනේ කියලා සම්පහසමී කියලා. එවාගේම වීර්ය අඩුත් නැතුව වැඩිත් නැතුව යහපත් ධ්‍යාන ධර්මයේ පවතිනකොට තමන්ගේ සිත අධ්‍යුපෙත්කණී කියන මධ්‍යස්ථ භාවයෙන් බලාගෙන මෙහි කරන්න ඕනේ. ඒ වගේම ඊළඟට කියනවා අනිසාදිමුත්තිකෝ ලෞකික ආසා නොකොට මඟඵල නිවන් ගැනම සිත පිහිටවා ගන්නට ඕනේ. සංගීතය ගන්නට ඕනේ. අනිගත නිබ්බාන ආදිතෝ ලෞකික අපේක්ෂාවෙන් කරව නිර්වාණයේ සිත් පිහිටවා ගන්න අරමුණු කරන්න ප්‍රාර්ථනා කර ගන්න ඕනේ. මෙන්න මේ කාරණා හය සිතේ දරාගෙන භාවනා වඩන්නට ඕනේ. අනිත් තමයි බොද්ධංග කෝසල්. ඒ කියන්නේ අපේ සිතේ තියෙනවානේ වැඩෙන ධර්ම බොද්ධංග හතක්. දැන් මේ භාවනාවෙන් බොද්ධංග හත ලැබෙනවා. එතෙන්දී යම් වෙලාවක හිතේ වීර්ය ලැබී උනත් කියන එතින් ධම්ම විචේ විරිය සීති කියන තුන නෙලදී යුතුයි. ඒක වන්නකොට හිත මේ විරිය වැඩි වෙනවා. එතින් දිවඩන්න තෝනේ පස්සබ්දි සමාධි උපෙත්තා. මේ තුන වැඩනකොටන්න වැඩි වෙච්ච විරිය සමභාවයට එනවා. ඒ වගේම යම් වෙලාවක හිත නීන බවට, ඒ වගේම මන්දෝත්සාහි බවට, අලස බවටපත් වෙනවා නම් එතින්දී පස්සබ්දි සමාධි උපෙක්කා නොවඩා ධම්මයේ විරිය පීති කුණ තුන වඩන්නට ඕනේ. ඉතින් මේ බොද්ධංග භාවනා සම්බන්ධ වෙනම දේශනාවක් කරෙන්නට ඕනේ. මේ කියන්නේ මේ සූත්‍ර දේශනා කෙටි අදහසයි. දැන් මෙහෙම සිත විසිරියන්ට නොදී, උද්දච්චයට නොදී, නීනමෙන් නොදී සමභාවයට පමුණවා ගැනීමයි මේ සූත්‍ර තුනේ උපදෙස් දුන්නේ. ඊළඟට සඳහන් වෙනවා මෙන්න මේ දසවිධ මානසිකාර කෞසල්‍ය පුරුදු වෙච්ච යෝගාවචරයා අර දක්ඛින්සාකාරය වචනෙන් 6 මාසයක්, සිතින් 6 මාසයක් මෙසේ අවුරුද්දක් ප්‍රගුණ කරගත්තාම අර වර්ණ සංකාන දිසා ඕකාස පරිච්ඡේද කියන කර්ම පාණි පහනොත් වර්ණ සංකාන ගන්න ආශය ඕකාස කියන ප්‍රතිකූල පහනොත් තමන් ප්‍රගුණ කරගන්නට ඕනේ. ඉතින් ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් කරන්න අපි කාලය ගන්න නැහැ. මම බොහොම කෙටියෙන් ඒ ගැන හැඳින්වීමක් කරනවා. අපි ගන්න සච්චපංචකයේ අරගෙන එකෙහි දීපේසාලෝම නඛාදන්තා තචෝ කියන එකක් පාසා අත්ථීමස්මින් කායේ තේසා දෙතිස්තුන ප්‍රේකින් සදුනා වූ මේ කයෙහි විස සමමත පීති විකෝටි 50 ලක්ෂයක් පමණ වූ කිසකේ නම් කුණුප කොටසක් ඇත්තේය. අනේ කේසා අත්ථී කියන වචනේ කෙටි තේරුම මේ කයෙහි කේසයෝ වර්ණයෙන් අද්දාරිත් කෙනෙක් ගස් පෙනෙල ඇතමින් අතිසයින් කළු පාට ඇත්තාහ. සටහනින් කිසුල් කෙලිවැනි සටහන් ඇත්තාහ. දිසාවසයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ. පිහිටිතැන් වසයෙන් ඉදිරියෙන් නලල් කලය දෙපසින් දුකන් සිලුව පිටුපසින් ගලවලුව යනමින් පිරිසිදුනා වූ හිස වෙලා සිටි සමමත පිහිටියාහ. පරිච්ඡේද වසයෙන් හිස වෙලා සිටි සමමත වියට අගක් තරම් බැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනුන්ගෙන්ද පිරිසිදීම් නැත්තාහ. මෙන්න වර්ණ වශයෙන්, සතන් වශයෙන්, දිසා වශයෙන්, පිටිතන් වශයෙන්, හිම වශයෙන් මෙනෙහි කරන හැටි. ඊළඟට ඒක හරවනවා පටික්කුලේද කොහොමද? මේ කයෙහි කේශයෝ වර්ණයෙන්ද පිළිකුල්ය, සතහනින්ද පිළිකුල්ය, ගන්ධයෙන්ද පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන් නිසාද පිළිකුල්ය, පිහිටිතන් වශයෙන්ද පිළිකුල්ය. ඉතින් මේ සියයේ කැතියෙන්නේ මේක වචනේ කීප වාරක් කියමින් තමයි හිත සමාධි කරගන්න පුළුවන් වෙන්නේ. ඔය වගේම ලෝමා අත්ති ඉමස්මින් කායේ ලෝමා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි සකල ශරීරයේ විලාසිතේ සමමත පිහිටියා වූ නමානුදාසක් හෝම කූපයන් නියු ໂໂມນັງ කුණප කොටසක් ඇත්තේය. ඒ කිව්වේ අත්ති ඉමස්මින් කායේ ලෝමා. ඒකේ රුමිලඟට මේ කයෙහි ලෝමයෝ වර්ණයෙන් කළු පිඟුවන් වර්ණ ඇත්තාහ. සතහනින් සැවැන්දෙන මුල්වැනි සතහන් ඇත්තාහ. දිසා වශයෙන් උඩ යට දෙදිසාවෙහි පිහිටියාහ. පිහිටි තැන් වශයෙන් අතුල් පතුල් හා හිසකේ පිහිටි තැන් හැර සකල ශරීරය මෙලා සිටි සමමත පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් කය වෙලා සිටි සමෙහි මෙහෙන්දී තරම් බැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඕනුන්ගෙන්ද පිරිසිදීම් ඇත්තාහ. මෙම ලෝමා ගැන සම්පූර්ණ කරුණු පහම හදාරනවා, තේරුම් කරගන්නවා. අත්ති ඉමස්මින් කායේ නකා මෙකිස් කුණපයිතින් සැදුනා වූ මීකයෙහි විසිනිය පෙතුනම් කුණප කොටසක් ඇත්තේය. මේකයිහි මියපොතු වර්ණ වශයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ. සතහන් වශයෙන් මාළු පිළේ පොතු වැනි සතහන් ඇත්තාහ. දිසා වශයෙන් දෑතේ නිය පොතු උඩ දිසාවෙහි දෙපායේ නිය පොතු යට දිසාවෙහි දෙපීතියාහ. පරිච්ඡේද පිහිටිතයන් වශයෙන් පරිච්ඡේද වශයෙන් යකින් ඇඟිලියාග මාසින්ද උඩින් අහසින්ද පිරිසිදීම් ඇත්තාහ. මේ කයෙහි නියපොතු වර්ණයෙන්ද පිළිකුල්ය, සතහනින්ද පිළිකුල්ය, ගන්ධයෙන්ද පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ය, පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ය. එහෙම නියපොතු ප්‍රසක් ඇත්තේ. මේ කයෙහි දන්තයෝ වර්ණයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ. සතහනින් නානා සතහන් ඇත්තාහ. උඩුවැන්දෙහි ඉදිරිපිට ඇති දන්තයන් සතර දෙන මැටි පිටකෝ බාලු ලබු ඇතැමි සතහන් ඇත්තාහ. ඉන් දෙපස එක එක දන්තයක් එක මුලක් එකාගක් ඇති දන්තයන් ඉද්ද මල් කැකුලක් වැනි සතහන් ඇත්තාහ. ඉන් දෙපස එක එක දන්තයක් කරත් අඩලියක් මින් අග දෙකක් මුල දෙකක් සහිතව ඇත්තාහ. ඉන් දෙපස දෙකක් දෙකක් බැගින් මුල් තුනක් හා අග තුනක් ඇති දන්තයන් ඇත්තාහ. ඉන් දෙපස මුල් හතරක් අග හතරක් සහිත දන්තයන් ඇත්තාහ. යකියන් දෙහෙද මේ අනුරූපමය. දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ. පිහිටිතන් වශයෙන් දිහන් මත පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් අනු යටෙහි දැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනුන්ගෙන්ද පිරිසිදීම් ඇත්තාහ. මෙසේ දන්තයන් මේ ශරීරයෙහි දන්තයෝ වර්ණයෙන් පිළිකුල්ය, සතහනින් පිළිකුල්ය, ගන්ධයෙන් පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන්ගෙන් පිළිකුල්ය, පිහිටිතන් වශයෙන්ද පිළිකුල්ය. මේ විදිහට එකක් එකක් පාසා හදාරන්න තියෙනවා. හැබැයි මේවා කටපාඩම් කරගන්න එක මහා දුෂ්කරතාවක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපි තේරුම් කරගන්නවා නම් දවස් 5කට එකක් බැගින් පාඩම් කරගත්තත් පුළුවන්. දවස් 5කට එකක්. ඒ වගේ පාඩම් කරගන්න පුළුවන්. සමන්ත ගැළපෙන වචන වලින් එක හදාගන්න පුළුවන්. ඕනේ කරන්නේ කොටස තේරුම් කර ගැනීම සඳහා යැපෙන වචන වලින් භාවිත කිරීමයි. දැන් මේකත් මේ භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ කාගත සතියේ භාවනා වශයෙන් සමක හා විපස්සනාව ලැබීමයි. දැන් මේ එක් එක කොටාසයක තියෙන රූප කලාප විශේෂ වශයෙන් කේසාවෙහි මුල පිහිටි රූප 44 අග පිහිටි රූප 8ක් ආදි වශයෙන් කොටාස කිහිපෙම තියෙන රූප සම්භාරයක්. ඒ වගේම මේ කොටාස මෙනෙහි කරන සිත ඊළඟට නාම ධර්ම වශයෙන් ගන්න තියෙනවා. නාම රූප පරිච්ඡේදයට හැරෙනවා ඊට පස්සේ විපස්සනාවට. සමාධියෙන් විපස්සනාවට හැරෙනවා. සමාධිය විපස්සනාවට පාදක වෙනවා. විපස්සනාවට හැරි මේ දෙකස් තුන කොටාසේ සහිත සියලුම රූපකයක් නාමකයක් මනමින් නාම රූප පරිග්‍රහ ඥාණයෙන් ආબોධ කරගෙන නාම රූප පරිච්ඡේද ඥාණයෙන් ආબોධ කරගෙන විඤ්ඤාත ප්‍රත්‍ය පරිග්‍රහ ඥාන සම්මාසන ඥාන ආදී ඥාන පරම්පරාවෙන් සමාගයේ සිට විපස්සනා ඥාන බවට දියුණු කරගෙන සමාගයේ හේතු සම්පත්ති ගුණා නම් එමඟින් සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න ලැබෙනවා. දැන් අපි මේ දේශනාව පිළිබඳ මෙතකින් සෑහීමට පත් වෙන අතරතේ මේ දේශනාවෙන් ලැබෙන ආනිසංස මාත්‍රයක් මෙතවරක් සිහි කරගන්න ඕනේ. මුලින් සඳහන් කළා මේ කාගත සතිය කියන්නේ කාගත සති භාවනා ක්‍රම 18ක් මං කියවන්නේ කෙටියෙන්. ඒයින් එකක් මේ කියුනේ. ඉදිරියටත් යම් යම් අවස්ථාවල මේ වාගේ භාවනා ක්‍රම ගැන දේශනා ප්‍රමුඛිනොත් ඉතා වැඩගත් කියන එක මං ගෞරවයෙන් ආරාධනා කරන අතරේ දැන් මේ දේශනාව තුලින් ලැබෙන ධර්මසාකාර ප්‍රතිකූල මනසකාරයේ යම් කෙනෙක් නිතර නිතර භාවිතා කරනවා නම් මුලින් සඳහන් කළා වාගේ සැපසේ නිදෙනවා, සැපසේ අවදි වෙනවා, නපුරුසේ නොපෙනෙනවා, දෙවියන්ද මිනිස්යන්ද අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා, මුහුණේ වර්ණේ පහපත් වෙනවා, වශයෙන් සාමියාවුද දිනේ ආවිදිපත්ති වලකිනවා, එවාගෙම සිත සමාධිමත් වෙනවා, අන්තිම මොහොත දක්වා සිහියෙන් ඉඳ ලැබෙනවා, ආයු කෙලවර සුභතිගාමි වෙනවා, භාසංසාරයේදී නිවනට නැමුණා වූ සිතක් ඇති කෙනෙක් බවට පත් වෙන නිබ්බානාභිරත කෙනෙක් වෙනවා. මේ ජීවිතයේදී මේක වඩන්න වඩන්න නිහතමානී වෙනවා. සංවර සීලයේ බව ඇති වෙනවා. සංවරව ඇඳුම් නැදින්න හිතෙනවා. සංවරව කතා කරන්න හිතෙනවා. කතා කරතොත් කටවාගෙන කතා කරන තරමටම සංවර භාවයක් ඇති වෙනවා. මේ පිළිකුල් අරමුණේ හොඳින් පිහිටාගෙන ඉන්න නිසා. එවගේම අරති රති සහ කියන්නේ එපාකම් දුරු වෙනවා. ශ්‍රී රකින්න බණ භාවනා කරන්න පිළිවෙත් පුරන් දෙපාකම තියෙනවා නේ ඒකට අරතිය. ඒක නැති වෙනවා. එවගේම රති නොඑක් නොඑක් දෙයට ආසාවල් නැති වෙනවා. එවගේම බය දෙහෙරව නැති කෙනෙක් වෙනවා. බය වෙන්නේ නැහැ. කිසි දෙයකට බය වෙන්නේ නැහැ. එවගේම භයානක අරමුණ ගැන හිතන්නේ නැහැ බිය වෙන්නේ නැහැ. මේ භයතාවක් සිටී ඇති වෙනවා. සන්තෝෂයේ බහුල කෙනෙක් වෙනවා. එවන් ඉවසන සුළු කෙනෙක් වෙනවා. සීතල උණුසුම බඩගෙන නැති පාසාව වැස තුලන් විස කුරු සර්පාදීන්ගේ පීඩා අනුන්ගේ නින්දා පහස චෝදනා පරෝපවාද ගර්ජන තර්ජන කායික වශයෙන් එන නානා ප්‍රකාර දුක් වේදනා මාරණාන්තික වේදනා පවා විසා ගැනීමේ ශක්තිය ලැබෙනවා. ඉතින් මේ වාගේ තමයි මෙලොවම මිහි පුදුමාකාර සැනසීමක් ඇති වෙනවා. බය වෙන අරමුණේ බය වෙන්නේ නැහැ. ශෝක වෙන අරමුණේ ශෝක වෙන්නේ නැහැ. තරහ යන අරමුණේ තරහ යන්නේ නැහැ. බොහෝ දිනා සුභ වශයෙන් ගන්න අරමුණ අසුභ වශයෙන් පේන නිසා සාභ්‍යක් ඇති වෙන්නේ මුලාවක් ඇති වෙන්නේ. අද කාලේ වාගේ බෞද්ධ ශිෂ්ටාචාරවලට කිසි බාධාවක් නැහැ. බෞද්ධ ශිෂ්ටාචාරයන් බොහොම ගොඩනගා ගන්න මේක මහේශාක්‍ය උපකාරයක් වෙනවා. අභ්‍යන්තර තත්ත්වය හොඳින් තේරෙනවා නම් නොම ගියන්නේ නැහැ. යරිදි හැසිරෙන් වල හැසිරෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතය ධර්මමය ජීවිතයක්, කුණිමේ ජීවිතයක්, පාරමී ජීවිතයක්, එවාගෙම ඥානවන්ත ජීවිතයක්, පුණ්‍යවන්ත ජීවිතයක්, තේජවන්ත ජීවිතයක්, අකම්පිත ජීවිතයක්, සැනසීමත් ජීවිතයක් බවට සමුනා ගන්නට මේ භාවනා ක්‍රම මහෝපකාරී වෙනවා. එනිසා විශේෂයෙන්ම බෞද්ධයන් වශයෙන් මේ භාවනා ක්‍රම අත්හදා බැලිය යුතුයි. අත්හදා බලන දෙයක් නෙමෙයි අත්හදා බලපු භාවනා ක්‍රම අපිට තියෙන අනුගමනය කිරීමයි. අනුගමනය කරමින් ප්‍රතිඵල තමා සාක්ෂාත් කරගන්නට ඕනේ. නිසා මුල් පියවරේ ප්‍රථම ආනිසංස දකින්න පුළුවන්. නිසා උසස් සීලවන්තයෙක් වෙන්න, උසස් ගුණවන්තයෙක් වෙන්න, උසස් ඥානවන්තයෙක් වෙන්න, ගැලවම ජයගන්න එවාගේම ආලෝකයෙන් ආලෝකයේ තියන්ද ජෝති ජෝති පරාණ වෙන්න එවැනි භාවනා ක්‍රම ප්‍රත්‍ය අවශ්‍ය වෙනවා. ඉසතුම් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාරේ ගමි ලෝකදා සූක්ෂණිස පවත්නා වූ මේ භාවනා ක්‍රම අපි හදාරන්ට අදිස්ථාන කරගනිමු. අද මේ දවසේ විශේෂයෙන්ම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අරිහත් වෙදපත් වූ දවස, ප්‍රඥාවෙන් අගතන්පත් උත්තමයන් වහන්සේ රහත් වූ දවස, අග්‍රස්නාගත තානාත ලැබුණු දවස, මහා සාවක සමාගම ඇති වූ දවස, මේ දවසේදී අපි උසස් සීල ආදී ගුණ පූර්ණේ කරමින් ධර්මාන ධර්ම ප්‍රතිපත්ති ඉදෙනින් දස්තරගන්නේ මේ කුසලය අපට පුණ්‍යවට පිහිට වෙන ලෝපහළු සාන්ති නායකයන් වහන්සේට බුද්ධෝප බුදුරජාන් වහන්සේ තුතුම බුද්ධ පූජාවක් වේවා, ධර්ම පූජාවක් වේවා, සංඝගත පූජාවක් වේවා, කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ ගුරු පූජාවක් ද වේවා. එවාගෙම අප සෑම දෙනාට මේ කුසල බලයෙන් මෙලව නිරෝගී සුවය චිර ජීවනයේ හා සද්ධා සීල සත්‍ය ත්‍යාග ඥාන ආදී ගුණ සම්භාර ධර්ම සාම්ප්‍රදායික වශයෙන් ස්වර්ග සංඛ්‍යාත සම්පත්‍ය පරමාර්ථ වශයෙන් පැතුම් බෝධීන් අග්‍රාමා මහ නිවන් සෝපිනි සත්‍යේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙතෙක් වේලා සීලයේ පිහිටා ධර්ම ශ්‍රවණී ක්‍රීමේදී ලැබුණු ධර්මානිසංසය සෑම දිනාට දෙලව ජයගෙන අජරාමර සාන්ත මහා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු තුම්මේ සදාති. අද නවම් පොහෝදා ධර්මානුශාසනාව ප්‍රවෘත්ති දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ කල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ